අපි සතර කමඨහන පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවස්ථාවේ මුලින් අපි බුද්ධ ඥානසති ගැන සාකච්ඡා කළා උදේවරුේ. දැන් මේ මෛත්‍රී භාවනාව ගැන සඳහන් කරන්නේ තමන්ගේ හිතේ තියෙන අමනාපය දුරු කර ගැනීම සඳහා, හිතේ තියෙන අනිත්‍යය පිළිබඳ විරසක බව දුරු කළ හිතේ ප්‍රසන්න බව දිනු කර ගැනීම සඳහා කරන භාවනාවක්. එහිදී එක ක්‍රමයක් විදිහට අනෝදිසෝ පරණ කියලා සියලුම සත්‍යයන් සීමා රහිතවගෙන එකට වඩන ක්‍රමයක් තියෙනවා. එතෙන් සියලුම කුජලයන් එක තැන තියෙන විදිහට සලස්සලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා අපි යලි යලි හිත ඒ කෙරෙහි අපි දිනු කරනවා. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඕදිස පරණ කියලා අපි සීමාවේ එක එක කොටස් බෙදා ගන්නවා. මොකක්ද මේ බෙදා ගන්න ක්‍රමය? අපි කියනවා සබ්බා ඉත්තියෝ, සබ්බේ පුරිසා, සබ්බේ අරියා, සබ්බේ අනරියා කොටස් කරනවා එක එක. සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන් එහෙම කොටස් වලට බෙද බෙද වඩනවා. සීමා කළා. දැන් මුලින් සීමාවක් කරේ නැහැ, ඔක්කොම ටික එකටම ගත්තා. දැන් එක එක කොටස් වලට බෙද බෙද වඩන්න පුළුවන්. ඒක තවත් ක්‍රමයක්. ඒ වගේම ක්‍රමයක් තමයි දිසා පරණ කියලා. හතර දිසා වෙන්න පුළුවන්, දිසා 6 වෙන්න පුළුවන්, දිසා 8 වෙන්න පුළුවන්, දිසාවල් 10ක් විදිහට කරන්න පුළුවන්. එක එක දිසාවන් අපි බලනවා. නැගෙනහිර දිසාව, දැන් සාමාන්‍යයෙන් බෞද්ධයන් විදිහට අපි කතා කරනකොට දිසාවන් විදිහට ගන්නකොට මුලින්ම ගන්න මොන දිසාවද? නැගෙනහිර දිසාව. දැන් බටහිර සමාජයේ දිසාවන් විස්තර කරනකොට ඉස්සෙල්ලාම ගන්නේ මොකද්ද? සාමාන්‍ය උතුරනේ. නමුත් අපි පෙර දෙක අපි දිසාවන් කියනකොට මුලින් කියන්නේ පෙර දෙක හිරු පායන වගේ නැගෙනහිරට තමයි මුල් අවධානය යොමු කරන්නේ. එතකොට නැගෙනහිර, බටහිර, උතුර, දකුණ, උඩ, යට කියලා මේ හය දිසාවේ ඉන්න සියලුම සත්‍යයන් වෙන වෙනම ගැන අපට වඩන්නත් පුළුවන්. ඒ වගේම තවත් ක්‍රම අපට ඕනම් හදාගන්නත් පුළුවන්. මේ ධර්මයේ විස්තර කරන තියෙන දේවල් අපට ඕනම් තමන් ගෙදර ඉන්නවා නම් තමන්ගේ ගෙදර ඉන්න අය. ඒ වගේම තමන්ගේ සිටි එකේ ඉන්න අය, කවුන්ටි එකේ ඉන්න අය, ස්ටේට් එකේ ඉන්න අය, රටේ ඉන්න අය, කොන්ටිනන්ට් එකේ ඉන්න අය, තර්ත් එකේ ඉන්න අය, සෝලාර් සිස්ටම් එකේ ඉන්න අය, ගැලක්සි එකේ ඉන්න අය, යුනිවර්ස් එකේ ඉන්න අය. ඔහොම විභජනය කරන්න පුළුවන්. මේ ගෙදර ඉන්න සියලුම සත්ත්වෝ සුවපත් වෙත්වා. මේ නගරේ ඉන්න සියලුම සත්ත්වයන් සුවපත් වෙත්වා. මේ කවුන්ටියේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා. මේ ජනපදයේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා. මේ රටේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා. ඒ වගේම මේ කොන්ටිනන්ට් එකේ ඉන්න සියලුම සත්ත්වෝ සුවපත් වෙත්වා. ඊළඟට අපට මේ පෘථිවියේ ඉන්න සියලුම සත්ත්වෝ සුවපත් වෙත්වා. මේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා. මේ මිල්කි වේ එකේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා. මේ යුනිවර්ස් එකේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා. මේ විශ්වයේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා කියලා ටිකෙන් ටික වඩන්න පුළුවන්, ව්‍යාප්ත කරන්න පුළුවන්. හැබැයි වෙනතුන් මේ වඩන්නේ මුල් පියවර විදියට. අපි මෙහෙම වඩ හිත සමාධිමත් කර කර හිතේ සතුට වැඩි වෙන විදිය අපට පේනකොට, හිත සමාධිමත් වෙන්න වෙන්න අපි මේ කියන මුලින් ඇතැම්මට 3-4ක් අපි කියනවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියලා හතරක් කියනවා. පස්සට යනකොට යනකොට වෙන්නතුනි හතරම කියන්න අවශ්‍ය නැහැ, එකක් කියන්න පුළුවන් අපට. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිත වඩාත්ම සමාධිමත් වෙන්න එහෙකට වැඩිපුර හිත යොදවන්න පුළුවන්. එහෙමත් ගිහිල්ලා තවත් ගැඹුරට යනකොට වෙන්නතුනි අපි උදේත් ඉස්සර කළා එක තනි පුද්ගලෙන් ගන්න පුළුවන්. ඒ ගන්න පුද්ගලයා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ ගන්න කෙනා අපටම සමාන gender එකේ කෙනෙක් වෙන්න ඕන. දැන් කාන්තාවක් නම් තමන්ගේ අම්මා හරි ජීවත් වෙනවා නම් අම්මා හරි, නැත්නම් අක්ක කෙනෙක් හරි, නැන්ද හරි, නංගි හරි, තමන්ගේ දුව හරි එක්කෙනෙක් හොඳට ફોકસ කරනවා. එයා බලාගෙන එයා සුවපත් වේවා, සුවපත් වේවා කියලා එක අරමුණක එක පුද්ගලයෙක් අරමුණු කරගෙන ගැඹුරින් මෛත්‍රිය වඩනවා. සමාධියේ ගැඹුරට යනකොට මේකයි. මෙහෙම ටිකෙන්ට් එක අපි ඉදිරියට වඩලා ටිකෙන්ට් එක අපි කෙලෙස් පංච නීවරණ දුරු කරන මට්ටමට හිත දිනු කරනවා. මේක තමයි පින්තුනි මෛත්‍රී භාවනා වඩන ක්‍රමය. මේක විවිධ මට්ටම් වලින් අපිට කරන්න පුළුවන්. මුලදී අපි වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වක් විදියට අපි කරනවා. ඒක සමතේ දිනු කරන්න පහසුයි. හැබැයි පින්තුනි තමන්ගේ හිත අකුසලනේ වරක් ගන්න කැමති නම් තමන්ට හතර ඉරියව්වකින් වෙන වැඩ කරද්දිත් තැමෙට තමන්ගේ ගෙදර දොර වැඩ කරද්දී වාහනේ පදවද්දී වෙනත් ව්‍යායාමයකට යද්දී ඒ වැඩක් කරද්දී තමන්ට මේ මෛත්‍රී සිතුවිල්ල වඩන්න පුළුවන්. කරණිමෙත් සූත්‍රයේ කැඳේශනා කරේ තිට්ඨං චරං නිසින්නෝවා යාව තස්ස විගදමින්දෝ කියලා. ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන හාන්සි වෙල ඉන්නකොට වාඩි වෙල ඉන්නකොට මේ හත් ඇවිදිනකොට හතර ඉරියව්වකින්ම වඩන්න පුළුවන්. යම් තාක් තමන් අවදියෙන් ඉන්නවා නම් ඒ අවදියෙන් ඉන්න තාක් කල් මේ සිතුවිල්ල තමන්ට දිනු කරන්න පුළුවන්. පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මං ඇයි අනිත් අයට මෛත්‍රිය වඩන්නේ සෙත් පදන්නේ කියලා නේ. පින්නතුනේ මේ අනිත් අයට නෙවෙයි මෛත්‍රිය වඩන්නේ. මේ පින්නතුනේ තමන්ගේ ඉදිරියේ තියෙන කණ්ණාඩියක් මේ පිරිසිදු කරනවා. මේක හොඳට මතක තියාගන්න. ඔබ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඒ කණ්ණාඩියේ තියෙන දූවිලි ඔබ මේ පිසදැමීමයි මේ කරන්නේ. ඒ කණ්ණාඩියේ දූවිලි පිසදානකොට මොකද වෙන්නේ? ඒ කණ්ණාඩියේ පේන ඔබේ රූපේම ඔබට ලස්සනට පේනවා. ඒ වගේ දෙයක් මේ කරන්නේ. මේ මෛත්‍රී සිටිවිල දිනු කරනත් එක්කම ඔබ සලකන්නේ ඔබට. අනිත් අයට කිසියම් විදියක යහපතක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි යහපත වෙන්නේ ඔබට. ඔබේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. හිතේ තියෙන අකුසල විතරක දුරු වෙනවා. හිතේ තියෙන අඳුරු කඩල වැලි දූවිලි ටිකෙන් ටික අයින් වෙලා හිත හුඟා පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු හිතට පිනතුනේ ලොකු ශක්තියක් තියෙනවා. ඒ නිරෝගී හිතට ලොකු බලයක් තියෙනවා අපේ ශරීරය නිරෝගී කරන්න. ඒ නිරෝගී හිතට ලොකු ශක්තියක් තියෙනවා අපි බලාපොරොත්තු වෙන දැහැම දේවල් සඵල කරගන්න. ඒ නිරෝගී හිතට පුළුවන්කම තියෙනවා අපිට විදර්ශනා නුවණ දිනු කරගන්නට. ඒ සඳහා පිනතුනේ අපි මේ කරුණු දිනු කරන්න. ඒ නිසා අපි දැන් ටික වේලාවක් මෛත්‍රී භානාව වඩමු. ඒ සඳහා සූදානම් වෙන්න. හොඳයි පින්නතුනි අපි දැන් අපේ හිත මෛත්‍රී දියදහරින් පෝෂණය කරගන්නට දියදහරින් පිරිසුදු කරගන්නට අපි දරන උත්සාහයක්. මුලදී අපි හැමදෙනාම තම තමන්ට මෛත්‍රිය වඩමු. ඊන්පසුව අප වටා සිටින හැමදෙනා කෙරෙහිම අපි මෙත් සිත දියුණු කරනවා. මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් අපේ දිනපතාම අපේ දියුණුව සඳහා උදව් කරනවා. අපට අවශ්‍ය කරන ආහාර පාන ටික පහසුකම් ටික ලබා දෙන්නට බොහෝ දෙනෙක් නිදි වරාගෙන අවුවේ වැස්සේ පින්නේ අවුවේ මහන්සියට වැඩ කරනවා. ඒ ධර්මයේ දන්නේ නැති බොහෝ දෙනෙක් අප වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. ධර්මයේ දන්න මා බුදුරජාණන් වහන්සේ සරණගේ ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයන් වන මා මට සැලකෙනේ ලෝක ජනතාව කෙරෙහි මං හදවතින්ම මෙත් වඩනවා. ඒ සත්‍යයන්ට වගේම මට මේ ජීවිතේ උපකාර කරපු මව දෙමව්පියන්ට ඥාති මිත්‍රාදීට ගුරුවරුන්ට මං සෙත් පතනවා. ඒ වගේම මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන්ට මම මෙත් වැඩනවා. සතර ගමනේදී මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම මගේ අම්මා තාත්තා වෙලා ස්වාමි භාර්යාවන් වෙලා සහෝදර සහෝදරියන් වෙලා දූ දරුවන් වෙලා මගේ සමීපතම ඥාතීන් ගුරුවරුන් හිත මිතුරන් වෙලා මට බොහෝ උදව් උපකාර කරපු අය. ඉතින් ඒ හැම දෙනා කෙරෙහිම මම මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාටම යහපතක් වේවා කියන කැතුමෙන් පින්නතුනේ තමන්ගේ හිත හොඳට නාසයේ කෙළවරේ තියාගන්න. තමන් හුස්ම ගැනීම පිටකිරීම ආශ්‍රිතව සිදුවන ඒ සිහියට සමාන්තරව ඒ ආශ්‍රිතව තමන්ගේ සිහිය පිහිටුවාගෙන ඒ සතිමත් හිතට අපි මෛත්‍රී සිතුවිලි එකතු කරමින් මුලින් තමන්ටත් තමන් වටා සිටින හැම දෙනාටමත් අපි මෙත් සිත භාවිත කරමු. සාදු සාදු සාදු. මම නිදුක් බෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා. මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. මාමෙන්ම නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. බටහිර දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දකුණු දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා උඩ දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා උඩ දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යත දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු ලෝවැසි සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු හොඳයි පින්තුනි දැන් මේ වෙලාවේ අපි මෛත්‍රී භාවනාව වැඩුවේ මෛත්‍රී භාවනාව වැඩීම එකකටින් හිතෙහි විසිරී බව අඩු වෙන්නට වර්තමානයේ හිත පවත්වා ගන්නට ලොකු උපකාරයක් වෙන භාවනාවක් හිතේ සහනය සතුට වැඩි වෙන භාවනාවක් නිරන්තරවම අපට මේ භාවනාව වඩන්න පුළුවන් නම් අපට අනිත්‍යයේ වැරදි අඩුපාඩු වලදී හිතන හිතේ ගැටෙන ගැතිය හොවා කඩු වෙලා හැම දිනෙකම තමන්ගේ දරුවන් ලෙස බලන්නට මනසක් ඇසක් අපට හුරු වෙනවා. අපට මේ ආකල්පයක් ඇති කරගන්න පුළුවන් නම් පින්තුනේ අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් ඇති වෙනවා. අපි දැන් වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී අපි කොච්චර කලබල වෙනවදනේ? වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් හැමරේ ඉන්නවදී ඉස්සෙල්ල ෆෝන් එක දිහා බලනවා, ඊට පස්සේ ෆෝන් එකේ අයිති කෙනා දිහා බලනවා නේද? ලොකු ගැටුමක් තමන්ගේ හිතේ ඇති වෙනවා. අපේ හිත දිනවන පින්තුනේ අපට ඒ පැත්තවත් හැරිලවත් බලන්න වෙන්නේ. ඊට වඩා මානසික සෝයක් ඒ වෙලාවේ තමන්ගේ හිතේ තියෙනවා. එනිසා පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමන් වගේ ලක්ෂණ මේක. එනිසා ඒ මානසික සෝයක් විඳගන්න. සතර කමඨයන් අතුරින් ඊළඟ භාවනාව තමයි අසුබ භාවනාව. අසුබ කියන නම තිබුණට පින්නතුනේ මේක පස්සේ කාලේ මෙවහර කරන්නට බුදුදහමේ තියෙන මේකට පටික්කුල මනසිකාරය කියලා. මොකද අසුබ කියලා බලන්නේ නැහැ බුදුදහමේ කිසිම දෙයක්. අසුබ කියලා බලන්නෙත් නැත්නම් සුබ කියලා බලන්නෙත් නැහැ. බුදුදහමේ අසුබ දේ අසුබ හැටියටත් සුබ දේ සුබ හැටියටත් බලන යථාර්ථවාදී දහමක් බුදුදහම කියලා කියන්නේ. අසුබ කියලා කියන්නේ වෙනතුන වර්තමානයේ කියන දේ අසුබවාදී අදහස නෙවෙයි මේ. නෙගටිව් විදිහට බලන එක නෙවෙයි මේ. මේ පින්නතුනි යථාර්ථවාදී විදිහට බලන ක්‍රමයකටයි මේ අපි අසුබ භවනා කියලා කියන්නේ. ඇත්තටම අපේ ශරීරයේ දේවල් ටික ගැන අපි මේ යථාර්ථවාදී විදිහට බලන විදිය මේ. මනසෙන්, තමන්ගේ හිතෙන්, තමන්ගේ ශරීරයේ තියෙන කොටස් වෙන් කර කර අපි බලනවා. මේ ශරීරය අපට පුද්ගලෙක් විදිහට පේන්නේ, මේ ශරීරය අපට ප්‍රිය දෙයක් ඇහිඳ පේන්නේ මේ කොටස් ටික එකට එකතු කරලා තියෙනකොට. ඇතැමිට වාහනයක් අපට ලස්සනට පේන්නේ ඒ වාහනේ ඔක්කොම අංග ටිකකට එකතු කරලා තියෙනකොට. ඒ වාහනේම කෑලි ටික වෙන් කරවතින් රෝද හතර ගලවල වෙන් කළා, දොරවල් ටික ඒව ටික වෙන් කළා, එන්ජිම විතරක් පැත්තෙන් තියමුණොත් අපට ලොකු ආශාවක් ඒ වාහනේ ගැන නැති වෙන්නේ. අන්නේ වගේ පින්නතනේ අපි මනසෙන් අපේ මේ කොටස් ටික වෙන් කළ බලනවා. දැන් මේ කෙස් ටික ශරීරයේ ස්පර්ශ වෙලා තියෙනකම් වා අපට ආගේ වටිනවා, ලස්සනයි. ඒ කෙස් ගහම පින්නතනේ වෙන් වුණොතින් ශරීරයෙන් අපට කොච්චර එක පිළිකුල් දෙයක් වෙනවද? ඒ වගේම ඒ දේ අපි සත්‍යයේ පුද්ගලෙක් විදිහට අපි ගන්නෙ නෑනේ. අපේම කෙස් ගස් ටිකක් වැටුණත් මේ මම කියලා අපි කියන්නේ නෑ. අපේ නියපොත්තක් බිම වැටලා තියෙනකන් අපි මගේ කියලා කියන්නේ නැහැ. හැබැයි ඒ නියපොත්ත තමගේ ළඟ තියෙනකොට ඒ නියපොත්තට කවුරුන් තුවාල කරනවා තින් අපි මොකද කියන්නේ? මාව තුවාල කළා කියලා කියන්නේ නේ. ඒ නියපොත්තම තමගේ ළඟ තියෙනකොට බලන්න මේ ආත්ම සංඥාවෙන් ගන්න විදිය අපි. මෙන්න මේ වැරදි ආකල්පේ නැති කරන් තමයි අපි අසුබ භාවනා වඩන්නේ. මනසින් වෙන් කර කර මේ කොටස් ටික බලනවා. කෙස් ටික වෙනම පැත්තකින් තියෙනවා, ලෝම ටික වෙනම පැත්තකින් තියෙනවා, සම වෙනම ගලවල පැත්තකින් තියෙනවා, දත් සෙට් එක වෙනම උඩකින් තියලා තියෙනවා. මේ ඔක්කොම ටික පැත්තකින් ටික ටික තිය තිය අපි අර වාහනේ කෑලි ටික ගලවන වගේ වෙන් කර කර බලනවා. බලනකොට පේනවා අපිට යථාර්ථවාදීව තේරෙනවා අපි සත්‍යයේ පුද්ගලයේ කිව්වට මේක යථාර්ථවාදී දෙයක් නෙවෙයි. මේ මනස කියන එංගෙම තියෙනකොට අපට මේ සත්‍යයේ පුද්ගලයේ කියලා පේනවනට මේක මනසින්, කයින් මනස වෙන් වෙනවත් එක්කම මේක පිනතුනේ තවදුරටත් සත්‍යයක් නෙවෙයි. ඇත්තටම දැන් මේ ජීවත් වෙන මොහොතේ පිනතුනේ ඇත්තටම මේ සත්‍යයක් නෙවෙයි. මේක ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. අපි සතර හුඟාකල් ආපු අය ඒ භවයේදී ඒ මානසික ස්වභාවය අනුව අපට ලැබිච්ච උරුම වෙච්ච දායාදයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඒ ශරීරයත් ඇත්තෙම පින්නතුනේ අපේ ප්‍රතිසන්දි විඥානයට අනුව අපිගත්තු ආහාරවල පරිවර්තනයක් මේක. අපේ අම්ම මුලදී ආහාර අරගෙන අපිව පෝෂණය කළා. ඊට පස්සේ අපි මෙලොඩ බිහුණාට පස්සේ අම්මට ගෙන්දික පොඩි පොඩි සරල ආහාර දුන්නා. මුලදී කැඳ දුන්නා, කිරි දුන්නා, එහෙම දීලා දීලා ඊට පස්සේ බත්, මාළු, තෙණි ආදී ටික ටික හුරු වෙලා ඒ ආහාරවලින් පෝෂණය වෙච්ච දෙයක් තමයි මේ ශරීරය. ඒත් මේ ශරීරයේ අසුරුම් කරලා ඉන්න අපි පින්නතුනේ විඥානයත් එක්ක මේ ක්‍රියාත්මක වෙනකොට අපි සත්‍යයේ පුද්ගලය කියලා හිතනවා. නමුත් ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ ඒ මොහොතට හිතන සිතුවිල්ල අපේ ජීවිතය කියලා කියන්නේ. දැන් ඔබගේ ළඟම ඥාතිය ගැන හිතන්න. ඒ හිතන මොහොතේදී ඔබට දැනෙන්නේ ඔබට ශරීරයක් තියෙනවද කියලා. ඔබට නිතරම දැනෙනවද ඔබ මෙන්න මේ ඇඳුම් අඳන් ඉන්න කියලා? නෑනේ නේ. ඇඳුම් කීයක් අඳන් ඉන්නවද කියලා අපිට නෑනේ මතක් වෙනකො වෙලෙත්නේ. ඒක සිහි කරනකොටනේ මතක් වෙන්නේ. තමන්ගේ අතේ ඔරලෝසුවක් දාගෙන ඉන්නවද, මේස් එකක් දාගෙන ඉන්නවද, මේව හිතනකොට තමයි මතක් වෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපේ ජීවිතය කියන්නේ මේ තියෙන සිතුවිල්ල අවදිමත් වෙන මොහොත තමයි ජීවිතය කියලා කියන්නේ. ඒකට ඒ ජීවිතය ගත කරන්න උපකාරයක් පිණිස සකස් වෙච්ච දෙයක් තමයි මේ ශරීරය. ඒ ශරීරයක් පින්නතුනේ සතර මහා භූත රූපයන්ගෙන් හටගත්තු දෙයක්. මේක දැඩි ගතියක්, හටවේ ගතියක් තියෙනවා. මේක වැගිරෙන ස්වභාවයක්, ආකෝ ගතියක් තියෙනවා. මේක රස්නයක්, තේජෝ ගතියක් තියෙනවා. මේකට වායුව සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ හතරේ කරාසි වෙලා ආහාරය නිසා මේක පෝෂණය වෙලා මනස මේකට සම්බන්ධ වෙලා තියෙනකොට අපි කියනවා සත්‍ය පුද්ගලය කියලා. නමුත් වෙන තුනි ස්ථිර වශයෙන් මෙහෙම තත්ත්වයක් නැහැ. දැන් අපි සත්‍ය කියලා හිතාගෙන ඉන්නවා. දැන් අපි ආනන්ද මහත්තයා හිතාගෙන ඉන්නවා අපිට ඉතින් සීල සමාදන් වෙනේන උදව් කරන මේ මහත්තය කියලා. හැබැයි මේ මොහොතේ ඔබතුමාගේ විඥානය මෙතන නිරුතුනවාදී. අපි ඊට පස්සේ නම කියලා කතා කරන්නේ නැහැ. මේ භෞතික ශරීරයේ ඒ විදිහටම පේනවා. නමුත් භෞතික ශරීරෙ නෙවෙයි ඇත්තම අපේ ජීවිතය කියලා කියන්නේ. එහෙනම් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් විඥානයද ජීවිතය කියන්නේ? විඥානේ පේන්නේ නැහැ පින්නතුල. විඥානයත් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. ඒකට ජීවිතය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ නාම රූප දෙක තේරුම් ගන්න එක. ජීවිතය කියන්නේ එක පැත්තකින් නාමය මානසික පැත්ත, රූපය භෞතික පැත්ත. මේ දෙකේම එකතුවට තමයි ජීවිතය කියන්නේ. ඒ දෙක දිගටම යන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හටගැනීම නිරුද්ධම යන ස්වභාවයක් නේ. මෙන්න මේක තේරුම් ගන්න තියෙන තුනේ මුලදී තමන්ගේ ජීවිතය තේරුම් ගන්නවා. අජ්ජත්තනවා කායේ කායන පස්සේ විහෙරති කියලා තමන්ගේ ශරීරය ගැන තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම දිනු වෙන්න අනිත් තමන්ගේ පිටස්තර ඉන්නය ගැනත් මේ විදිහටම බලන්න මනස හුරු කරගන්නවා. බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති කියන්නේ මේකයි. ඒතරන්නේ තමන්ගේ ශරීරයේ ජීවිතයේ දෙස බලන එක් ක්‍රමයක් තමයි මෙන්න මේ අසුභ භාවනාව කියලා කියන්නේ. මේකෙන් පින්නතුන එකාතකින් සත්පුද්ගල සංඥාව අඩු වෙනවා. අනිත් පැත්තෙන් අපට හිතට පීඩා දෙන එක කාරණයක් තමයි රාගය කියලා කියන්නේ. විරුද්ධ ලිංගික යන් දැක්කහම, හොඳ ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කහම අපිට ලොකු ඇලීමක් ඇති වෙනවා අපි අයිනසව මානසිකාරයෙන් බලනකොට. නමුත් ඒක මේ යථාර්ථවාදී විදිහට බලනකොට අපේ වැඩිමල් කෙනෙක් නම් අම්ම කෙනෙක් සහෝදරියක් කියලා බලන්න පුළුවන්. බාල කෙනෙක් නම් සහෝදරියක් කියලා බලන්න පුළුවන්. නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කියලා බලන්න පුළුවන්. එහෙම බලනකොට පින්නතන රාගය පේ නැති වෙනවා. එකතකින් මේ කුණප කොට සංහාවි බලනවා. අනිත් අතෙන් සහෝදරත්වයෙන් මාතෘත්වයෙන් බලනකොට මේ හිතට පීඩාගෙන දෙන රාගයෙන් අපිට දුර වෙන්නත් පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමට රාගය ඇති වෙන කෙනෙකුගේ රූපයක් පේනවා නම් අවුරුදු 16 18ක ලස්සන කෙනෙක් තමයි දැක්කොත් එයාගෙන නුවණින් බලන්න. කොහමද නුවණින් බලන්නේ? මේ ලස්සන රූපයක් තියෙන කෙනා කවදා හරි ටිකෙන් ටික වයසට යනවා. මෙයා ටිකෙන් ටික මැදි වයසටපත් වෙනවා, බියපත් වෙනවා. ටිකෙන් ටික මෙයා දුර්වල වෙනවා. මෙයාට ඇවිද ගන්න බැරි වෙනවා, හැරමිටි වාරුවෙන් බොහොම අමාරුවෙන් යනවා. මේ යන කෙනාම කවදා හරි ඇඬට වැටෙනවා. ඇඬෙත් ඉඳලා මෙයා රෝගී වෙලා මෙයාගේ මල මුත්‍ර එතනම වැගිරෙන තත්ත්වයට එනවා. මේ ඉන්න කෙනාව මේ ඇඳ මත දීම කවදා හරි මේ යනවා. මේ ගියාට පස්සේ ටිකෙන් ටික අර උතුමාතක විනීලක විපුබ්බක විදියට මේ නව ජීවිතකේ විදියට ශරීරය මේ පොටක් ඇගිරෙලා යනවා. එහෙම ගියු ශරීරය කවදා හරි දවසකට එළියට දැම්මට පස්සේ මේක ටිකෙන් ටික වැය වෙලා ගිහිල්ලා ඇට කඩු ටික වෙන් වෙනවා. ඒ වෙන් වෙන ඇට කඩු ටික තැන් තැන් වල ගිහිල්ලා කවදා හරි ටික ටික සිවුම් වෙලා මේක වැලි බවට පත් වෙනවා, දූවිලි බවට පත් වෙනවා. කෙනෙක් දැස බලනකොටම ඇත්තටම අපේ ජීවිතය ඉරනවා මේක. වැඩි මොනවතින් තව අවුරුදු 60ක් 70ක් උපරිම 100ක් යද්දී මේ බණ කියන මගේ ඔබෙත් අපි හැමදෙනාගේම සත්‍ය මේක. මෙන්න මේ අනාගත ිරණම වේගෙන් බලන්න තමන් දක්ෂ නොදින් අර ඇතිවන රාගී සිතුවිල්ල ශනිකව නැති වෙනවා. මේ විදිහට බලන්න කියලා. පින්නතුනේ මෙහෙම බැලීමෙන් හිතන්න එපා සමාන ජීවිතේ අසාර්ථක වෙයි. තමන්ගේ ජීවිතේ කටයුතු වලට බාධාවත් වෙයි. අන්‍යෝන්‍ය පුද්ගලයන්ගේ සහයෝගයෙන් වැඩ කරන්න බැරි වෙයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. දැනටත් වඩා කටයුතු සාර්ථක වෙනවා. දැන් අපි පුද්ගලයන් එක්ක යාළු හිතවත් හොඳට ලස්සනට ඇඳලා හැම ඉන්නකොටනේ හොඳට මලක් වගේ ඉන්නකොට තමයි ළමයෙක් වුණත් වඩා ගන්නෙනේ. ළමේ ටිකක් දුරවරන් නම් මෝන විකෘති නම් හොටු වැගිරෙනවා නම් අපි ලං වෙනවත් කැමති නෑ ඇත්තනෝනේ. වඩා ගන්න නෑනේ ළමයිනේ. නමුත් පින්නතුනේ මේ අසුබේ වඩනකොට අර ලස්සන ළමයිට වගේම ඊටත් වඩා අනුකම්පා දක්වන අර අසරණ ළමයි කෙනෙක් එවැනි සත්‍යයක් ඇති වෙනවා. ඒ කෙනෙක්ගේ ශරීරයෙන් දෙයක් වැගිරුණොත් අපි අපිට පුළුවන් මට්ටමේ උදව් කළේව පිරිසිදු කරනවා අපි. ඇයි අපි කලින් මේව දැකලා තියෙන්නේ නෝනින් මෙනෙහි කළ තියෙන්නේ අපි. අපි එතෙන්දී මනසින් වැටෙන්නේ නැහැ එතනෙ පිළිකුලක් අපිට ඇති වෙන්නේ නැහැ. ඇත්තටම පිළිකුල වඩන කෙනා වෙන තුනේ පිළිකුල නොවඩන කෙනාට වඩා සාර්ථකයි ජීවිතේ. මොකද අපේ ජීවිතේ වැඩිපුර තියෙන පිළිකුල අවස්ථා. අපේ ශරීරය බලන්න පින්න තුනේ ලස්සන්ට බොහොම ප්‍රියමනාප තියෙන හුඟා මහන්සි වෙන සෝදල පිරිසිදු කරපු විලාදනේ. අනිත් බොහෝ වෙලාවට අපිට අපේ ශරීරය ගැන මතැමිට කලකිරීමක් නැති වෙන්නේ. ශරීරය පිරිසිදු කරන දාට ශරීරය පිට කරන දේවල් වලදී කොයිතරම් අපේ මනස ඇතැමිට කැළඹීමට පත් වෙනවද? ශරීරය ගැනම කොච්චර කලකිරීමක් ඇති වෙනවද? අනේ මේ වගේ අපිරිසුදු දෙයක් නේද මම මේ දරාගෙන ඉන්නේ කියලා වෙලාවට කලකිරීමකුත් ඇති වෙනවා. පින්නතුනේ අන්න ඒ තත්ත්වයක් නැති වෙනවා. අපි මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගන්න. ඇයි ඒ? එයා කියන තුනේ මේ අවබෝධයෙන් පස්සේ ශරීරයට හුඟක් සලකනවා. ඇයි සලකන්නේ? එයා සලකන්නේ ආත්ම දෘෂ්ටි වැඩි කරගන්න නෙවෙයි. එයා සලකන්නේ මේ ධර්මයේ හැසිරෙන්න තමන්ට තියෙන උපකරණයක් විදියට. මේ ශරීරය හොඳට නිරෝගීව තියෙනොත් තමයි තමට ධර්මයේ හැසිරෙන්න ලැබෙන්නේ. ඒ නිසා තමන්ගේ ශරීරයට හුඟක් සලකනවා. ශරීරයට හානි වෙන්න දෙන්නේ නැහැ. ශරීරයට ලෙඩ දුක් ඇති වෙන අනවශ්‍ය ආහාර පාන ගන්නෙ නැහැ. වැරදි ඉරියව් පවත්වන්නේ නැහැ. ශරීරයෙන් වා නිරෝධව තියාගෙන ශරීරයට සලකනවා සලකන්නේ තමන්ට ශරීරයට කෘතඥනෝ තමයි. අනේ මේ දන් දෙන්න ලැබෙන්නේ, භාවනා කරන්න ලැබෙන්නේ, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න ලැබෙන්නේ මගේ ශරීරය නිසා. ඒ නිසා ශරීරය ලස්සනට තියාගන්නවා, පිරිසිදුට තියාගන්න හොඳට ඇඳුම් අඳවනවා. එහෙම කරනවා. නමුත් මේ හැම දෙයකින්ම පින්න තුනේ තමන්ගේ කුසලයේ දිනු කරගන්න හැම මොහොතක්ම තමන් යොමු කරනවා. මේ ශරීරයේ දිරාපත්තට බිමට වැටෙන කලින් හැකිතාක් දුරට තමන්ගේ දෑතින් තමන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරයන්ට පූජනීය උතුමාට තමන් සලකනවා. මේ ශරීරය අපි කවදා හරි අත්හැරලා දාලා ගිය දවසට පින්න තුනේ අපි කොතන හරි ඉඳගෙන අපේ ශරීරය දිහා බලන්න පුළුවන් තැනක ඉපදුනොත් තමන්ට පුළුවන් කමක් තියෙන්න ඕන. අනේ මේ දාලා ගිය ශරීරයෙන් මං අම්මට කොච්චර සැලකුවද, මං ස්වාමීන් වහන්සේට කොච්චර දානේ පූජා කළාද, මගේ ස්වාමි පුරුෂයාට මං කොච්චර අවංකව මෛත්‍රී සාගතව මං කෑම ඉල දුන්නද, මගේ දරුවන්ට කොච්චර මං හොඳට උදව් කළාද, මගේ ඥාතියන්ට මේ ශරීරයෙන් සැලකුව නේද, මගේ ඇස් දෙකෙන් මේ බණ පොත් මං බැලුව නේද, මගේ කන් දෙකෙන් හොඳට බණ ඇහුව නේද, මගේ මේ අත් දෙකේකට තියාගෙන මං කොච්චර භාවනා කරන්නේ නැද්ද කියලා තමන්ට ශරීරය ගැන හිතනකොට කියන තුනේ ලොකු කෘතඥතාවය, ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා මේ ධාරයන් ශරීරයෙන් පිනතුනේ ඇත්තටම අපි උපරිම ප්‍රයෝජන ගන්නේ මේ ශරීරයේ ස්වභාවය අපි තේරුම් ගත්තොතේම. අපේ ශරීරයේ කාලයකදී හරිය ලස්සනයි. ඒ ලස්සනම ශරීරෙම තමයි පිනතුනේ ටිකෙන් ටික වියපත් වෙන්නේ. ඒතර මෙන්න මේ தත්ත්වයේ තුලදී පිනතුනේ අපි මේ தත්ත්වයේ තේරුම් ගත්තොත් අපි දන්නම ශරීරය තමයි පාලනය කරන්න බැරි දියක් බව, අනාත්ම දියක් බව තමයි දන්නවා. ඒ දන්න නිසාම තමන් ඊට වඩා දියුණු වෙන විදියට තමන්ගේ මනස ශක්තිමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ වියපත් වෙලා මහලු වෙලා ශරීරයෙන් කලන්ත හැදෙලා වැටෙන්න පුළුවන්. ඒ කලන්ත හැදෙලා වැටෙද්දී හතර දිනක් හතර පැත්තකින් බුදුහාඳුරෝ කෙරින් කළා අවුරුදු 100ක් එක දිගට හතර දෙනා එක විට ප්‍රශ්න ඇහුවත් බුදුහාමරට උත්තර දෙන්න පුළුවන් කියලා. ශාරීරික දුරවලුණත් මනසෙන් සතියෙන් තමන් වහන්සේ පිරිහිලා නැහැ, තමන් වහන්සේ දුරවල නැහැ කියලා. ඇතැමෙක් අපි ශාරීරික දුරවල වෙන ඇඳට වැටෙන්න පුළුවන්. නමුත් ඇඳට වැටෙච්ච දවසෙත් වෙනතුනේ තමන්ට සිහි කරන්න ධමයක් තියෙන්න ඕන. එදාට අපට ඒක කරන්න අමාරුයි. ඊට කලින් වෙනතුනේ අපි මේ ධම හුරු කරලා නිරෝගී කාලයක් තියෙන කාලෙදිම පුළුවන් තරම් දුරට අපේ හිත දිනු කරගන්න ඕන. ඒ දිනු කරගන්න එක ක්‍රමයක් තමයි අපේ මේ ශරීරයේ තියෙන කොටස් ගැන නුවණින් මෙනෙහි කිරීම. ඒ අතරේ දින වෙලාවට සමහර මృత දේහ කොටස් කරන තැන් තියෙනවා. ඒ තැන් වලට ගිහිලා උනත් වෙනතුනේ බලලා මේ පිළිබඳ අවබෝධය ඇති කරගන්න. ඉන්ටර්නෙට් එකේ උනත් එක එක කොටස් ගැන පැහැදිලිවම විස්තර කරන අවස්ථා තියෙනවා. ඒව අපට බලලා තමන්ගේ හිත දින වෙන විදිහට, මේ ජීවිතය අවබෝධ වෙන විදිහට අපට ජීවිතය කටයුතු කරන්න පුළුවන්. අපි ස්වල්ප වේලාවක් වෙනතුනේ මේ පටිපෝල මන්ත්‍රකාරය අසෝක වාහන වැඩම කොටස් 32ක් වැඩන තියෙනවා. නමුත් අපි මුල් කොටස් පහ ආරම්භයක් විදිහට සරලව අපි නුවණින් සිහිපත් කරමු. සාදු සාදු සාදු. පින්නතනේ භාවනාව සඳහා තමගේ කය සෝදානම් කරගන්න, සකස් කරගන්න. තමන් දැන් මේ තැන්පත් වල සිටින්නේ ඉතාම ප්‍රසන්න පරිසරයක. මේ පරිසරයේ හැම දෙයක්ම තමන්ගේ මානසික සුවය සඳහා සෝදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙනාටම අපි ප්‍රසන්න වෙනවා. හැම දෙනාටම පින් දෙනවා මා වෙනුවෙන් මේ පහසුකම් සකස් කිරීම පිළිබඳව. දැන් මගේ ශරීරය ගැන මම වා අවධානයෙන් ඉන්නේ. මගේ සිත මම නාසය අග කුඩුතලාදියට ආසන්නයේ මගේ සිත මම පිහිටුව ගන්නවා. මගේ සිත බාහිර දේකට මම යොමු කරන්නේ නැහැ. බාහිර රූප ශබ්ද වලට මගේ සිත පැහැර ගන්නවම දෙන්නේ නැහැ. මගේ සිත මම දැන් ශරීරයේ තියෙන කොටස් අනුව මෙනෙහි කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ භෞතික ශරීරයේ සකස් වෙලා තියෙන්නේ කොටස් 32 ක තුවකින්. ඒ ශරීරයේ කෙස් තියෙනවා. මගේ හිස ආශ්‍රිතව මේ තියෙන කෙස් වර්ණවන්දියක්. ඒ තියෙන කෙස් ටික මගේ කියලාද මේ තිබුණත් ඒක මේ ශරීරයෙන් වෙන් වෙන දෙයක්. ඒක නිතරම පිරිසිදු කරන්න වෙන දෙයක්. ඒ අවධානි දවසක මේ ශරීරයෙන් වෙන් වෙච්ච දවසක ඒක මගේ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙන් වෙච්ච දවසට මගේ කියන්න බැරි වගේමයි මගේ ශරීරය ආශ්‍රිතව තියෙන මේ අවස්ථාවේදී ඒක මගේ කියලා මට ගන්නට බෑ. ඒක අනාත්ම දෙයක්. ඒක පිළිකුල් දෙයක්. ඒක අසුබ දෙයක්. හේසා හේසා හේසා හේසා. ඒ වගේම මගේ ශරීරයේ ලෝම තියෙනවා. ශරීරයේ විවිධ තැන්වල ලෝම ගැස් තියෙනවා. ඒක අසුබ දෙයක්. ඒක ඉක්මනටම අපිරිසුදු වෙන දෙයක්. ඒක නිතරම පිරිසුදු කරන්න වෙන දෙයක්. ඒක කවදා හරි දවසක මේ ශරීරය වෙන් වෙල යනවා. ඒකේ වර්ණය වෙනස් වෙනවා. ඒ ශරීරයෙන් වෙන් වෙච්ච දවසට ඒක මගේ කියන්න බෑ. ඒ වගේම තමයි ඒ ලෝම ගැස් හද මගේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන වෙලාවෙදී ඒක මගේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අනාත්ම දෙයක්. ඒක ආහාරයෙන් පෝෂණය වෙච්ච දෙයක්. ඒක අනාත්ම දෙයක්. ලෝමා ලෝමා ලෝමා ලෝමා. ඒ වගේම මගේ ශරීරයේ අත්පාවල නියපොතු තියෙනවා. ඒ නියපොතු වශයෙන් තියෙන දේ ලේ සමග මිත්‍ර වෙලා තියෙන ශරීරයට සම්බන්ධ වෙලා ඒක අද මට ලස්සනට තිබුණත් ඒක වෙනස් වෙන දෙයක්. ඒක දුර්වර්ණ වෙන දෙයක්. ඒක යම්කිසි දවසක මේ ශරීරයෙන් වෙන් වෙනවා. ඒ වෙන් වෙච්ච දවසක ශරීරයෙන් ඉවත් වෙච්ච දවසට ඒක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක අනාත්ම දෙයක්. ශරීරයෙන් ඉවත් වෙච්ච දවසට ඒක පිටස්ත දෙයක් වගේමයි. අද මගේ ශරීරයට සම්බන්ධව තියෙන වෙලාවෙදී ඒකේ ස්වභාවය එහෙමමයි. ඒක අනාත්ම දෙයක්. ඒක අනාත්ම දෙයක්. ඒක අනිත්‍ය දෙයක්. ඒක අසුබ දෙයක්. නඛා නියපොතු නඛා නියපොතු නඛා නියපොතු මගේ ශරීරයේ මුඛය ආශ්‍රිතව දත් තියෙනවා. මේ දත් දැනට ඉතාම පැහැපත් දෙයක් විදිහට තියෙනවා. නමුත් ඒක ඉතාම අපිරිසිදු දෙයක්. ඒක දුර්වර්ණ දෙයක්. ඒක දුක දහමන දෙයක්. ඒක නිතරම පිරිසිදු කරන්න වෙන දෙයක්. ඒක කවදා හරි දුර්වර්ණ වෙනවා. ඒක කවදා හරි මේ ශරීරයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙච්ච දවසට ඒක තවත් දැඩි පිළිකුලෙන් මට දැනෙනවා. ඒ මගේ තියෙන දත් ශරීරයෙන් මෙන් වෙච්ච දවසට ඒක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදීත් මේ ශරීරයේ තියෙන දත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක අසුබ දෙයක්. ඒක දුර්වර්ණ වෙන දෙයක්. ඒක අනාත්ම දෙයක්. ඒක ඇත්තටම මට අයිති දෙයක් නෙවෙයි. දන්තා දන්තා දන්තා ඒ වගේම මගේ ශරීරය ආවරණය වෙලා තියෙන සම තියෙනවා. මේ සම ශරීරයේ වටා වැටිලා තියෙනවා. ඒක අද ලක්ෂණයට තිබුණත් ඒක නිතරම දුර්වර්ණ දෙවන දෙයක්. ඒ සම නිතරම ගැළවිලා ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන දේ මට නිතරම පිරිසිදු කරන්න වෙනවා. ඒක ඉවත් වෙච්ච අවස්ථාවේදී මගේ කියලා ගන්න බෑ. ඒක අනාත්ම දෙයක්. ඒක අසුබ දෙයක්. හැම මොහොතකම මගේ මේ සමය කොටස් ඉවත් වෙනවා. මගේ ශරීරය පිරිසිදු කරද්දී හැම මොහොතකම මේක ඉවත් වෙනවා. නැවත අලුතෙන් සමය කොටස් එකතු වෙනවා. ඒවත් ටිකෙන් ටික ඉවත් වෙනවා. මේක තමයි මගේ සමය ස්වභාවය. ඒ වගේම මේ සම විකින් විට දුර්වල වෙනවා, දුර්වර්ණ වෙනවා, හැකිලෙනවා. ඒක අනාත්ම දෙයක්. ඒක අසුබ දෙයක්. ඒක මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සම ඒ වගේම මගේ ශරීරයේ මස් තියෙනවා. ඒ මස් වලින් තමයි අර සැකෙල වැසිලා තියෙන්නේ. ඒ මස්ලේ සමග මිශ්‍ර වෙලා තියෙනවා. ඒකද මගේ ශරීරයේ මම පරිහරණය කරත් ඒ කොටස් විකින් විට අයින් වෙනවා. ඒක කවදා හරි ඉවත් වෙන දෙයක්. කවදා හරි මම අත්හැරලා යන දෙයක්. ඒක ආත්ම දෙයක් නෙවෙයි. ඒක අනාත්ම දෙයක්. ඒක අපිරිසුදු දෙයක්. ඒක දුර්වර්ණ දෙයක්. ඒක පිළිකුල් දෙයක්. ඒ අනාත්ම වූ පිළිකුල් ලෝමත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මන්සං කේතා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේතා ලෝමා නඛා දන්තා තචෝ. කේසා කේසා පින්නතුනි මේක අපි භාවනා වඩන ක්‍රමයක්. මේක ආරක්ෂාව කියලා කියන්නේ හිතට රාගයෙන් එන පීඩාව වළක්වන ක්‍රමයක් මේක. යම් කෙනෙකුගේ ශරීරයෙන් දැක්ක මොහොතේම අපිට මේ කොටස් දෙකෙන් එකතු වෙච්ච කෙනෙක් බව අපට දකින්න පුළුවන් නම් ඝන සංඥාව දුර වෙනවා. ඝන සංඥාව කියන්නේ එකට කැටිකල්ල පුද්දලෙක් හැටිට ගන්න වැරදි ආකල්පය දුර වෙනවා අපි. අන්න ඒ දුරු කිරීම සඳහායි පින්නතුනි මේ භාවනාව වඩන්නේ. නැත්තම් පුද්දලෝ ප්‍රතික්ෂේප කරන්නේ නෙවෙයි. කෙනෙක් දැක්කාම රූපෙට නිග්‍රහ කරන්න නෙවෙයි. බුදුහාමර රූපෙට නිග්‍රහ කරේ නැහැ. ලක්ෂණ රූපයක් තියෙන කෙනෙක් දැක්කාම වර්ණනා කළ තියෙන සමහර අවස්ථා ලෝක සතර තින් කරපු කෙනෙක්. ඔබ සතර සිල්වත් හිටිය කෙනෙක් කියලා ඒ කෙනගේ රූපය ලැබෙන්නට රූප සම්පත්තිය ලැබෙන්න හේතු වෙච්ච කරුණු ගැන ධර්මයේ විස්තර කරලා තියෙනවා. රූපෙට නිග්‍රහ කළා නෙවෙයි. ඒ රූපේ යථා ස්වභාවය තේරුම් ගන්න අවබෝධය ලබා දෙන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි තමයි ලස්සන රූපයක් ලස්සන කඩහඬක් හොඳ හැකියාවක් තියෙනවා නම් ඒ සියලුම දේවල් පින්තුනි අපි දහම වෙන්නේ කැප කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනය සෝභමාන කරපු සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් තමන්ගේ රූප සම්පත්තිය තමන්ගේ කඩහඬ මේ සම්බුද්ධ ශාසනයේ උන්නති වෙනුවෙන් යොමු කළා. යහපත වෙනුවෙන් චිරසෑම වෙනුවෙන් යොමු කළා. මේක තමයි අපි කළ යුතු දේ පින්නතුනි. අපට ලස්න රූප සම්පත්තියක් ලැබුණේ ආඩම්බර වෙන්න නෙවෙයි. රූප සම්පත්තිය අඩුවයට නිග්‍රහ කරන්න නෙවෙයි. අපට ලස්න රූප සම්පත්තියක් ලැබුණේ ඒ රූප සම්පත්තියම උපයෝගී කරගෙන ධර්මයේ හැසිරෙන්න. ඒ රූප සම්පත්තියම උපයෝගී කරගෙන පුළුවන් නම් අනිත්‍යයට මේ ධර්මය දෙන්න අන්න ඒ සඳහා අපි අවස්ථාවක් කරගන්න ඕනේ මේ රූප සම්පත්තිය. ඒක තමයි පින්නතුනේ බුද්ධිමත් විදිහට අපි මේක කළ යුතු දේ. සමහර වෙලාවට මේ රූපයට මෙට තමන්ට සල්ලි රූප යන ක්‍රමයක් විදිහට යොදා ගන්නවා. සමහර වෙලාවට මේ අනිත්‍යගේ රාගයේ දිනු කරීම සඳහා කරන උපක්‍රමයක් විදිහට මේ ශරීරය පාවිච්චි කරනවා. තමත් පින්නතුනේ ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ හිටිය විසාකාව, බන්දුල මල්ලිකාව, කේමා, උප්පලවන්නා වැනි මෙවැනි අය තමන්ගේ රූප සම්පත්තිය උපයෝගී කරගෙන අනිත්‍යයට උදව් කළා, පිහිට වුණා, මේ ධර්මය ප්‍රචාරය කළා. ධර්මයේ චිර පැවැත්මෙන් ඒ තමන්ගේ ශක්තියෙන් වර්ණේ රූප සම්පත්තිය කැප කළා. ඒ නිසා මේ ශරීරයෙන් නිකන් කාල බීලා විනෝද වෙලා වයසට යන දෙයක් නෙවෙයි පින්නතුනි. අපි සතර වූවා පින් කළ ලැබුණු මේ රූප සම්පත්තිය, ඒ රූප සම්පත්තියෙන් ගන්න වටිනාම දේ තමයි පින්නතුනි තමන්ගේ අම්මා තාත්තා ඉන්නව නම් හොඳට සලකන්න, ස්වාමි භාර්යාවන් ඉන්නව නම් හොඳට මෛත්‍රියෙන් අවංකව සලකන්න, දරුවෝ ඉන්නව නම් මාතෘත්වයෙන් ඒ දරුවන්ට සලකන්න, සිල්වත් ගුණවත් අය දැක්කහම ගෞරවයෙන් මේ ශරීරයෙන් වැඳලා තවත් පින්කම් සිද්ධ කරගන්න. ඒ වගේම ශාසනයේ දිනුවට තවත් කෙනෙකුට ඉදිරියේදී මේ ශාසනය පරිහරණය කරන්න පුළුවන් විදියට ශාසන උරුමය ලබා දෙන්නට පින්නතුනි මේ ශරීරයේ සියලුම ශක්තිය තමන් යොදවන්න. ඔබට විවිධ හැකියාවන් තියෙන අය ඔබට පරිගණක හොඳට පුළුවන් වෙන පුළුවන්. ඔබ ඒකෙන් හොඳ ධර්ම වැඩසටහන් ඔබට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔබ කවි ලියන දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ඒ හැකියාවෙන් බුදු ගුණ ලියන්න පුළුවන්, ධර්ම කර්ම ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කලාකරුවෙක් වෙන්න පුළුවන්. ඒ කලා නිර්මාණ තුළින් මේ බුදු දහම ලෝකෙට දෙන්න පුළුවන්. ඔබ ලස්සන නිර්මාණ ශිල්පියෙක් කැටයම් කරුවෙක් වෙන්න පුළුවන්. ඒ කැටයම් කරුවන් ගල් වඩුවන් ලී වඩුවන් පින්නතුනේ ජීවිත කාලයේ පුරාම තමයි එක පිළිම වහන්සේ නමක් මෙලුවා. වසර දහස් ගණනකට මිනිසුන්ගේ දෑත් එකතු කරලා මිනිස්සු සුගතිගාමි වෙන්න වඟ වල වනසුන් හිටිය මහා ගල් පිළිම වහන්සේලා බවට පත් කළා. මහා නැටි ගොඩවල් පිළිම වහන්සේලා බවට පත් කළා. මිනිස්සු සුගතිය යවන්න මාවත බවට පත් කළා. මේක තමයි පින්නතුනේ අපාපේ ජීවිතවලින් කළ යුතු දේ. එනිසා අතීතයේ අපේ හිටිය මුතුන් මිත්තන් මව් දෙමව්පියන් වගේම ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ දහම ලෝකයේ වෙත තබන්නට අප්‍රමාදීව අපමණ වෙහෙසක් දැරුව පින්තුනි. ඒ අපේ අතීත මුතුන් මිත්තන්ගේ දහඩිය මහත්ය කැපවීම නිසා පින්තුනි අද අපට මේ ධර්ම වරක් සාද ලැබෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවලත් පින්තුනි අපි ගන්න ලොකුම ප්‍රයෝජනය එකාතකින් මේ ධර්මය ප්‍රගුණ කරමින් අපේ ජීවිතයට අපට අපේ සිතට දක්වන්න පුළුවන් ඉහළම ගෞරවය ඉහළම උපකාරය අපේ ජීවිතයට අපි සලසා ගන්නට ඕන. ඒ වගේම මේ ධර්මය අපේ ළඟම ඥාතින් ඉන්නවනම් අපි ආදරය කරනම ඥාතින් ඉන්නවනම් තමන්ගේ පුතා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂය වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, නංගි මල්ලි වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, කුමන හෝ ක්‍රමයකින් එයාට මේ ධර්ම දෙන්න. සල්ලි දීලා හරි දෙන්න. හොඳ පොතක් ලැබුණොත් මෙච්චර ගාණක් දෙන්නම් කියලා හරි සල්ලි දීලා හරි කියවන්න කියලා. හොඳ බණක් ලැබුණොත් සල්ලි දීලා හරි මේ බණ අහන්න කියලා. එහෙම කරක් පාඩු නෑ පින්නතුනි. ඇයි ඒක තමයි නියම උදව්ව ඒ දරුවන්න කරන. තමන්ගේ වියපත් අම්මා තාත්තා ඉන්නවා නම් පුළුවන් තරම් කුසලයේ දිනු කරන්න, පුළුවන් තරම් උදව් කරන්න. ඒ අය සසර ඉපදෙන ආත්මය පොඩ්ඩක් හරි ඉහළට යවන්න. පොඩ්ඩකින් හරි උදව් කරන්න. ඒ අය මේ ඉහිපු දාසර පින්නතුනි ඔබ ඒ අයගේ ආමගලොස්සෙට නොගියක් කමන්නේ. ඔබ ඉන්න කාලේ එය සුගතිගාමි වෙන්න ඔබට කරන්න පුළුවන් උපරිම දායකත්වය ඔබ දරන්න. ඒක තමයි මේ අපේ වියපත්තන මේ අපේ අසුබ වූ පටික්කුල මානසිකාරයේ යුතු මේ දෙතිස් ගුණයෙන් අපි ගන්න ප්‍රයෝජනයේ එකාතකින් මේකේ ස්වභාවය මෙනෙහි කරන ගමන් රාගය දුරු කරන්න අපි හිත දියුණු කරගන්න ගමන් අනිත් අතින් මේකම අපි උපයෝගී කරගෙන ලෝකෙ වෙනම අපි යහපත කරන්න ඕන. ඒක තමයි දින දින අපේ ජීවිතෙන් ගන්න ප්‍රයෝජනය. ඒ වගේම සතර සමණහන අතුරෙන් කියලා දෙන පාර සමණහනක් තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. අපි පින්නතුනි ජීවිතය අනිවාර්යයෙන්ම පස්ස නිරණම මේක. මේක පින්නතුනි සිහි කිරීම ජීවිතය අසුබ වාදීව බැලීමවත් ජීවිතය අලස කිරීමවත් අකර්මණ්‍ය කිරීමවත් නෙවෙයි. දැනට ඉන්නවට වඩා තමයි ආධ්‍යාත්මයේ ප්‍රබෝධයටපත් කළා. දැඩි වීර්යයෙන් ගතවන හැම තත්පරයක්ම වැඩ ගන්න විදිහට ජීවිතය සකස් කරන්නයි අපි මරණාසතිය වඩන්නේ. පින්නතුන් මේක වඩන වැඩීමේදී විවිධ ආකාරයෙන් අපි හිතනවා. හරියට කඩුවක් ගත්තු කෙනෙක් වදකේ තමන් පිටපස්සෙන වගේ මරණේ හැම මොහොතක් පාසාම තමන්ව පිටපස්සේ ගමන් කරමින් ඉන්නේ. ඒ වගේම අපිට තියෙන සම්පත් විපත්‍යක් බවට පත් කරනවා. අපේ තියෙන රූප සම්පත්තිය නැති කරනවා, ආරෝග්‍ය සම්පත්තිය නැති කරනවා, ජීවිත සම්පත්තිය නැති කරනවා මේ මරණයේ ස්වභාවය විසින්. ඒ වගේම උපසංහරණ කියලා විදියකට බලන්න තියෙනවා මේ ලෝකයේ හිටිය මහා බලවත් අය, ප්‍රඥාවන්ත අය, කීර්තිමත් අය මේ ජීවිත අනතුරු අභියස පරාජයටපත් වුණා. ප්‍රසිද්ධ සුසාන භූමියකට ගිහිල්ලා බලන්න දක්ෂ කලාකරුවන්, දක්ෂ රංගන ශිල්පියන්, දේශපාලඥයන්, මහා කීර්තිමත් පුද්ගලයන්, මහා ධනවත් අය, මහා ප්‍රඥාවන්ත අයගේ සොහනකත් ඔබට දැක ගන්න පුළුවන්. පින්නතුනි අපි ඇත්තර ප්‍රභාමත් අය නෙවෙයි, අපි ඇත්තර කීර්තිමත් අය නෙවෙයි. අපට දැනුත් සොහනකතක් අතින් වෙන්නේ නැහැ. ඒ තරම්වත් අපට දැනෙට වර්තමන් නැති වෙන්න පුළුවන්. සොහනකතක් හදන හැරි මහා වීදමත් දැන් තියෙන ඔන සුසාන භූමියකනේ. අපේ ටික අලු ටික නිකම්ම ගඟේ තමයි පහකරන වෙන්නේ. ඉතින් පින්නතුනි එවැනි ස්වභාවයෙන් යුක්ත අපේ මේ ජීවිතයේ හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒක බොහොම ඉක්මනින් මේ ජීවිතය අපට අවසන් වෙනවා. මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගත්තොත් පින්නතුනි අපි මේ ජීවිතය අවසන් වෙන කලින් ඉක්මනින්ම අපේ ජීවිතෙන් අපි වැඩ ගන්නවා. ගතවන හැම තත්ත්වයක් පාසාම පින්නතුනි අපට අහිමි වෙන්නේ මේ ජීවිතය විතරක් නෙවෙයි. අපි සසර බොහෝ පින් දහම් කළ ලැබකෝ, ප්‍රාර්ථනා කර ලැබකෝ සම්බුද්ධ ශාසනය පිනතුනි වරලෝසුවේ හැම තත්පරයක්ම කිට්ටි ගානකට කියන්නේ ගෞතම සම්බුද්ධ ශාසනය ඔබට තත්පරයකින් අවසන් වුණා කියලායි කියන්නේ. ඒ නිසා ඒ තත්පරයේ ගත වෙන හැම තත්පරයක් තුළම පිනතුනි සතිය දිනු කරන්න, සමති දර්ශනා දුරු කරමින් ඒ කාලය ගත කරන්න, නිකං කාලය අපතියවන්න එපා. තමන් වැඩක් කරද්දී උනත් පින්නතුනේ නිතරම හොඳ සිතුවිල්ලක ඉන්න. අනිත් අයගේ අනවශ්‍ය විදිහේ විවේචන වලට යන්න එපා. තමන්ගේ හිත අපිරිසුදු වෙනවා. අනිත් කෙනෙක් ගැන විවේචනය කරනකොට ඒ විවේචනයට ලක් වෙන කෙනා ධන්නේවත් නෑ අපිට බනිනවා. ඒ කෙනාට බනිනවාද කියලා ඇතැම්මිට හොඳට සතුටින් ඉන්න සින්දුවක් කියකි. අපි මේ ඇතුලෙන් පිච්චි පිච්චි යගෙන විවේචනය කරනුනේ. කිනුදෙන අපට මේ හානිය කරගන්න යති. මෙච්චර ලස්සන හිතට අපි පිනුතුනේ එතන හානි කරගන්න ඕනේ නෑ. අපි අපට ආදරය කරනව නම් අප අපට සැලකනව නම් පිනුතුනේ අපේ හිත නැක ගන්න බලන්න. ඒ හිත නැක ගැනීමේදී මෙන්න මේ මරණස්ති වැඩිම. ඒක අතරින් තමන්ගේ ජීවිතේ ප්‍රයෝජන ගන්නට ඒ වගේම මරණය අභියස අකම්පිත සිතක් ඇති කරගන්නට හේතු වෙන විතරක් නෙවෙයි. තමන්ගේ ඊටහාම ළඟම ඥාතීන් ගියේ මලගෙවල් වලට තමන්ට සහභාගී වෙන සිද්ධ වෙනවා. ඇතැම් විට මේ මොහොතේ මීට විනාඩි කිහිපයකට කලින් කෙනෙක් ඔබගේ ළඟම කෙනෙක් මිය ගිහිල්ලා නිවුස් එක මගේනවත් ඇති සමහර වෙලාවට. ඇතැම් විට මිය ගිහිල්ලා අපි දන්නේ නැතුව ඉන්න ඇති සමහර අපේ ඉස්කෝලේගේ යාළුවෝ වගේ කොච්චරයි මිය ගිහිල්ලාද. පින්නතුනේ අපේ ළඟම ඥාතීන්ගේ මලගෙවල් වලට අපට සහභාගී වෙන්න වෙනවා. ඉතින් අපිට හුඟක් ලොකු සංවේගයක්. අන්නේ සංවේගයෙන් තුලින් පින්නතුනේ හිත දුර්වල කර නොගෙන ඒ අවස්ථාවට මානසිකව නොවේදී මුහුණ දෙන්නට පුළුවන් ශක්තියක් ඇති කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළේ. අපට තවදුරටත් හඬන්න නෙමෙයි පිනතුනි. අපි සසල හුවා හඬපු අය මහ සාගරයේ මුහුදේ ජලයට වඩා අපි සසලේදී කඳුළු හෙලපු අය අපේ අම්මා තාත්තා මැරිලා අකාලේ දරුවෝ මිය ගිහිල්ලා සහෝදර සහෝදරියන් මිය ගිහිල්ලා අනතුරුවටපත් වෙලා ඒ ඇගේ ශරීරවල අල්ලගෙන අපි හඬපු අය කඳුළු වගුරුක් වහ යති. තව දුරටත් අපට කඳුළු හෙලන නෙවෙයි බුදුහාමුදුරෝ මහා පරිත්‍යාගයේදී මේ දර්ශනයක් අවබෝධ කරගත්තේ. අපි වෙනුවෙන් බුදුහාමුදුරෝ හඬලා දුක් වෙලා ඇස්සිස් මස්ලිය දන් දෙලා මේ දර්ශනයක් අපට අවබෝධ කරලා දීලා තියෙනවා. අන්න ඒ ධහම තුලින් පිනතුනේ අපි උපරිම ප්‍රතිලාභය ලබන්නට ඕන. ඒ ලාභය ලබන්නට අප්‍රමාදී බව ඇති කරගන්නට තමන්ගේ ජීවිතයේ තියෙන කම්මැලිකම් අඩු කරගෙන අලස බව අඩු කරගෙන අප්‍රමාදීව මේ ධහම තුල හික්මෙනට මේ මරණානුසතිය පිනතුනේ ඉතාම වටිනා භාවනා කමටහනක් වෙනවා. බුද්ධානුසති භාවනාවෙන් ශ්‍රද්ධාව දින වෙනවා, වීරිය වැඩි වෙනවා. මෛත්‍රී භාවනාවෙන් හිතේ තියෙන තරහ නැති වෙනවා, ද්වේෂය නැති වෙනවා. අසුභ භාවනාවෙන් රාගය දුර වෙනවා. මරණානුසතියෙන් ප්‍රමාදී බව දින ප්‍රමාදී බව දුර වෙලා අප්‍රමාදී බව කියනවා. බුදුහාඳුර අවසාන වතාවට දේශනා කළේ හන්ද දානි භික්ඛව යාමන්ති ආමිවෝ වය ධම්මා සංඛාරා ප්‍රමාදේන සම්පාදේත කියලා. මහණෙනි මම අවසාන වතාවටත් ඔබ ආමතනවා ප්‍රමාද වෙන්න එපා, ඉක්මනින්ම වැඩිදි කරගන්න. කොයි මොහොතේ අපේ ජීවිතය අවසන් වෙන්නේ දැන්නේ. අපේ ළඟම ඉන්න ඥාතීන් කොයි වෙලේ මියල් දන්නේ. මිය යන කලින් පුළුවන් තරම් මුදව්වක් කරන්න. වතුර බෝතලයක් හරි දෙන්න අනුගානේ බොන්න. ධර්මය දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. තමන්ගෙන් වෙන්නේ යන හැම කෙනෙකුටම තමන් හොඳම උදව්ව කරපු කෙනා බවට පත් වෙන්න. එයාට ධර්මයෙන් උදව් කරන්න. එයාගේ සතර ගාමී ජීවිතේ හොඳ තැනට යන්න උදව් කරන්න. එයාගේ මනස දියුණුවෙන්න පුළුවන් හරි උදව්වක් කරන්න. ඒක පිනතුනේ දිනු කරන්න මෙන්න මේ අපි වඩන මරණානුසති භාවනාව අපට ලොකු උපකාරයක් වෙනවා. එනිසා මේ විවිධ ක්‍රමවලින් කරුණු සිහි කරමින් ජීවිතං අනියතං මරණං නියතං කියන මෙන්න මේ සිතවිල්ල තුළ අපේ සිත මද වේලාවක් අපි පිටුවා ගනිමින් ජීවිතය අපි අනිවාර්යයෙන්ම අත්වන අපේ ළඟම සහ අපේ ළඟම ඥාතීන් සිදුවන ජීවිත යථාර්ථවාදී ජීවිතේ නම ගැන අපි යථාර්ථවාදී විදියට අපි මද වේලාවක් සිහිපත් කරමු. ඒ සඳහා සූදානම් වෙන්න. දැන් පින්නතුනේ ඔබ දැන් මේ ඉඳගෙන සිටින්නේ ඊටාම ප්‍රසන්න පරිසරයක. මේ පරිසරයේ හැම දෙයක්ම ඔබේ මානසික සුවය සඳහා සූදානම් කරලා තියෙන්නේ. බොහෝ දෙනෙක් මේ සඳහා උදව් උපකාර කළා. ඔබේ මනස දියුණුවීම සඳහා මේ සියලු පහසුකම් ඔබට සපයලා දෙලා තියෙනවා. ඉතින් එයට තින් වැඩෙන්නටත් මගේ සතර ගමට යහපත පිණිසත් මා මගේ හිතට කුසලයක් එක් කරගන්න අවස්ථාව. මාගේ මේ ජීවිතය ඉතාම සුළු මොහොතකින් අවසන් වෙන්න පුළුවන් දෙයක්. හරියට උදෑසන තුරුණ පතක් අග තියෙන පිරිමිදක් වගේ ඉක්මනටම මේ ජීවිතය අවසන් වෙනවා. මේ ලෝකයේ හිටිය මහා ශ්‍රේෂ්ඨය, කීර්තිමත් අය, ප්‍රඥාවන්ත අය, දක්ෂයන්, විද්වතුන් හැමදාම ජීවත් වුණේ නැහැ. ඒ අය මේ ජීවිතේ ඉරණමටපත් වුණා. මගේ ආච්චිල සියලා, ඇතැමිට මගේ දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරයන් බොහෝ දෙනෙක් මේ ඉරණමටපත් වුණා. ඒ අය මට කලින් මේ ඉරණමට මේ ජීවිත සමු ගැනීමටපත් වුණා වගේම මමත් පසු වෙලා හරි කවදා හරි දවසක මේ ඉරණමටපත් වෙනවා. මේකයි මගේ ජීවිත ස්වභාවය. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. සාලෝ සාලෝ සාලෝ. දැන් අද අපේ සතර සමතහන් සාකච්ඡා කරන්නේ අවසාන වශයෙන් අප මේ සාකච්ඡා කරේ මරණානුස්සතිය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ වරක් මේ මරණානුස්සතිය වඩන හැටි ගැන බුදුහාමුදුරුවෝ කරුණු සාකච්ඡා කළා. සැසිත ස්වාමීන් වහන්සේෙන් ඇහුවා ඔබ වහන්සේලා කොහොමද මරණානුස්සතිය වඩන්නේ කියලා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීනි මම දවල් කාලේ රාත්‍රියේ කාලේ මම හිතනවා දවල් මම ඉන්න කෙනා මම රාත්‍රී කාලේ මරණයට පත් වෙන වේද දන්නේ නැහැ කියලා. එහෙම මරණය ගැන හිතන මම අප්‍රමාදීව වැඩ කරනවා කියලා. දවල් කාලේ ඉන්න මම රාත්‍රී කාලේදී මැරෙද දන්නේ නැහැ. මේ කාලයේ තරම් දුරටයි මම ජීවත් වෙද දන්නේ නැහැ. ඒ ගැන හිතන මම මරණාංශිතිය වැඩනවා කියලා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, මම උදෑසන කාලේ මම පින්නපාත යනවා. මේ උදෑසන කාලේ ඉන්න මම හවස් කාලේ වෙනකම් මම මැරෙන්න දන්නේ. මෙන්න මේ වගේ කාලයකට මගේ ජීවිතය අස්තිරයි. අවදානම් ඒ ගැන හිතන මමයි මරණාසතිය වඩලා අප්‍රමාදීව හරිදු කරනවා කියලා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීන් මම පින්න පාදේ වළඳනකොට මම කඩට ගන්න බත්පත් අරගෙන කටේදි ගිලෙන්න කලින් මම මැරෙන්න දන්නේ. ඒ මොහොතේදී මම මරණාසතිය වඩනවා. මේ ටිකටත් මගේ ජීවිතය අස්තිරයි කියලා අවධානම් කියනවා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීනි ඔව් මම ඉහළට ගත්ත හුස්ම ටික අරගෙන පහළට ගන්න කලින් මම මේ යන්න පුළුවන් මේ මොහොතේ. ඒ තරම් වෙලාවකට මම මේ ජීවිතය අස්තිරත්වෙ මෙනෙහි කරනවා. ජීවිතය අවධානම් මෙනෙහි කළා මම අප්‍රමාදීව වඩනවා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? අර මුලින් අර දවස් හය දෙකකින් මෙනෙහි කරන කෙනත් උදේවරු හවස්වරු මෙනෙහි කරන කෙනත් ඒ දෙන්නාම මගේ අනුශාසනාව නියම විදිහට පිළිපදිනයි නෙවෙයි කියලා සඳහන් කරනවා. මගේ අනුශාසනාව පිළිපදින කෙනා තමයි අර බත්පත ගත්තු බත්පත ගිරෙන්න කලින් උනා ජීවිතේ නැති වෙන පුළුවන් කියන ඒ හැඟීමෙන් හිත වඩන කෙනෙක් ඉන්නව නම් මරණය මෙනෙහි කරන කෙනෙක් ඉන්නව නම් එයා හුස්ම ඉහළට ගත්තු දේ පහළට වැටෙන්න කලින් මරණය පිළිබඳ අවධානම සීකන කෙනා තමයි නියම විදිහට මගේ අනුශාසනය පිළිපදින කෙනා කියලා සඳහන් කරනවා. ඒ තරම් අපහාලයකට වෙන තුන අප්‍රමාදීව අපි මේ ධර්ම පිළිපදෙමු. ඉතින් එසේ කරන්න පෙරවන් කරමින් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, වෙන තුන දැන් සිල් පවාරණය කිරීම සඳහා පංචශීලය සමාදන් වීමට නමස්කාරය කියන්න.